නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රිය ගුණයක් ලෙස වඩන්නේ කොහොමද කියන කාරණාව. මෛත්‍රිය ගැන අපි අනන්ත අප්‍රමාණ කරුණු කාරණා සාකච්ඡා කරලා තිබුණත් තාම අපි මෛත්‍රිය හරියට ස්පර්ශ කළාද කියන එක ලොකු ප්‍රශ්නයක්. මෛත්‍රිය ඇත්තට සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන් නම් මෛත්‍රිය තුලින් තමන්ගේ සියලු පාරමිතා සම්පූර්ණ කරන්න පුළුවන් නම් අපි හැමෝටම මෛත්‍රියේ තියෙනවා. ඇයි අපි සෝතාපන්න වුනේ නැත්තේ? අපි හැමෝටම මෛත්‍රිය තියෙනවා. ඇයි අපේ ගුණධර්ම මෙච්චර පිරිහිලා තියෙන්නේ? එහෙනම් මෛත්‍රිය පිළිබඳ තාම නිවැරදි අවබෝධය අපි තුල ඇති වෙලා නැහැ. ඒ නිසා අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රිය ලබන්නෙක් නොවි මෛත්‍රිය ලබා දෙන්නෙක් වෙන්නේ කොහොමද කියන කාරණාව. එනම් මේ මෛත්‍රිය ගුණයක් ලෙස වඩනවායි කියන ඒ ප්‍රධාන කාරණාව තුළ අපි මෛත්‍රිය ලබන්නෙක් නොවි මෛත්‍රිය ලෝකයාට ලබා දෙන්නේ කොහොමද කියන කාරණාව දැනට ඉපදෙලා ඉන්න හැමෝම විශේෂයෙන්ම දැනගත යුතු කාරණාවක්. අපිට සමහර විට කල්පනාවක් ඇති වෙනවා, මොකද්ද අපි ලබන මෛත්‍රිය? අපට කවුරුත් අනුකම්පා කරන්නේ නැහනේ. අපට මේ ලෝකේ කවදාවත් මෛත්‍රියක් ලැබිලා නැහනේ. ගෙදර ඉන්න බෑ කණක් ඇවිලා, වැඩපොළට යන්න බෑ නිලධාරින්ගෙන් අරියට ඉන්සා කරදර, සමාජය අපට පීඩා, ආර්ථිකම ගැටලු ප්‍රශ්න, රට රාජ්‍යවල අපට තියෙන කරදර ප්‍රශ්න, දරුවන්ගේ කරදර ප්‍රශ්න, කෝ අපට කොහෙවත් මේ ලෝකේ මෛත්‍රියක් ලැබිලා නැහනේ. මෛත්‍රිය කියන එක මේ ලෝකේ ලබලා නැත්තම් අපි මෛත්‍රිය ලබනවා කියන හෘදය කුමක්ද කියලා බැලුවාම මේ ලෝකයා තාම මෛත්‍රිය හරියට දැකලා නැහැ. අපි උදේ නැගිට්ට වෙලේ ඉඳලා දත් මදින බුරුසුවේ ඉඳලා දත් බේත්වල ඉඳලා ගන්න ගිලම්පස ඉඳලා ආහාර ඉඳලා ඇඳ ගන්න හැඳුමේ ඉඳලා යන හෙන වාහන පවා පාවිච්චි කරන සෑම උපකරණයක්ම භාණ්ඩයක්ම පරිභෝජනයක්ම අපිද හැදුවේ? මේවා අනිත්‍ය, අපි වෙනුවෙන් මා කරුණාවෙන් අදලා ඒවා නිස්පාදනය කරපු නිසා නෙමෙයිද දැන් අද අපට ඒවා අම්බෙලා තියෙන්නේ? එහෙනම් අපි ස්පර්ශ කරන හැම දෙයක්ම තවත් කෙනෙක් අපි වෙනුවෙන් අදපු එකක්. ඒ හැම ස්පර්ශයක් තුළම අපි වෙනුවෙන් ඒ අයගේ මෛත්‍රිය දකින්නට ඕනේ. නෑ මම මේක කාටවත් අදන්නේ නෑ, බඩගින්නේ මම මැරුණත් මම නිස්පාදනය කරන්නේ නෑ, ලෝකයාට කවදාවත් උපකාරයක් වෙන පිණිස සේවාවක් වෙන පිණිස මම මේක නිස්පාදනය කරන්නේ නෑ කියලා ලෝකයේ හැමෝම ඒකමතික තීරණෙන් හිටියානම් අද අපේ විලිවා ගන්න ඇඳුම් ටික අපට වියා ගන්න වෙනවා, අපට අවශ්‍ය කෑම බීම ටික අපට වපුර ගන්න වෙනවා, අපට ඕන හැම දෙයක්ම අපටම හදා ගන්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ලෝකේ අපි ජීවත් වෙන හැම මොහොතක් ගානේ, හැම තප්පරයක් ගානේ සියලු සත්වයන්ගේ මෛත්‍රිය තුලින් තමයි අපි ජීවත් වෙන්නේ. හැම කෙනාම අපි වෙනුවෙන් අපගේ මෛත්‍රිය වෙනුවෙන් ඒ හැයගේ පරිභෝජන තමයි අද අපි භුක්ති විඳින්නේ. එහෙනම් මේ ලෝකේ හැම මොහොතක් ගානේ අපි අනිත්‍යගේ මෛත්‍රිය ලබනවා. හැබැයි කිසිම මොහොතක ඒ හැයට මෛත්‍රිය දෙන්න අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අවුරුදු 20ක් 25ක් දෙමව්පියෝ අපට ආහාර පාන සපයලා, ඇඳුම් ඉටුම් සපයලා, සියලුම උපස්ථාන උපකාර කරනවා. හැබැයි ඒ දෙමව්පියන්ට කවදාවත් මෛත්‍රිය එක බිඳුවක්වත් පාළ වෙන්නේ නැහැ. එහෙනම් අපි මෛත්‍රිය ලබන්නන් වශයෙන් තමයි මේ ලෝකයේ ජීවත් වෙලා ඉන්නේ. අපි මෛත්‍රිය ලබා දෙන්නන් වශයෙන් ජීවත් වෙලා නැහැ. මෛත්‍රිය කියලා කියන්නේ ගුණයක් තමයි. හැබැයි ඒ ගුණය තුළ තියෙන විද්‍යාව මොකද්ද කියලා බැලුවාම සියලු කෙලෙස් නසන්න පුළුවන්. මෛත්‍රී ගුණයට පුළුවන් කෙනෙක්ව පිරිනිවන් පාවන්න. එහෙනම් බලන්න මේ ස්වභාව ධර්මයා තුළින් අපට ලැබෙන මෛත්‍රිය කොච්චරද කියලා. සූර්යාද එයාගේ ආලෝකය දෙන්නේ නැත්නම් මේ මාපොළවේ මොකවත් නැහැ නේද? ගහකොළ තනකොළ මොකවත් ඇදෙන්නේ නැහැ නේද? එහෙනම් මේ දවල් කාලයේ පුරාවටම දිවා ආලෝකයේ වශයෙන් අපි ලැබෙන්නේ, අපි ලබා ගන්නේ සූර්යාගේ මෛත්‍රිය නෙමෙයිද? මේ වායු ගෝලයේ ප්‍රාණ වායුව නැත්නම් අපි හැමෝම මැරිලා වැටෙන්නේ නැද්ද? එහෙනම් මේ වායු ගෝලයේ මෛත්‍රිය නිසා නේද අපි ජීවත් වෙන්නේ? වර්ෂා පතනයේ මෛත්‍රිය නිසා නෙමෙයිද ලෝක සත්‍යයේ පැවැත්ම තියෙන්නේ? එහෙනම් මේ ලෝකයේ සෑම මොහොතක් ගානේ මේ සතරමා භූතයගේ මොනතරම් මෛත්‍රියක් අපට ලැබෙනවද? මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම වලින් මොනතරම් මෛත්‍රියක් දවස ගානේ අපි ලබනවද? සියලු සත්‍යයන්ගේ මෛත්‍රිය අපට හැම මොහොතක් ගානේ ලැබෙනවා. ඒවා අපි උපරිම ලබා ගන්නවා. නමුත් අපිත් එක්ක ජීවත් වෙන කෙනෙකුටවත් අපි මෛත්‍රිය දෙන්න කැමති නැහැ. අද ලෞකික ජීවිතයේ ගත්තාම බිරින්දාවරු ස්වාමි පුරුෂයාට කිසිම අනුකම්පාවක් නැහැ. ස්වාමි පුරුෂයා බිරින්දාවට කිසිම අනුකම්පාවක් නැහැ. දෙමව්පියෝ දරුවන්ට අනුකම්පාවක් නැහැ. දරුවෝ දෙමව්පියන්ට අනුකම්පාවක් නැහැ. බාල භික්ෂුන් වහන්සේලා වැඩිහිටියන්ට අනුකම්පාවක් නැහැ. වැඩිහිටියෝ තමන්ට වඩා බාලයි කියලා ඒගොල්ලන්ට අනුකම්පාවකුත් නැහැ. දැන් අපි මෛත්‍රිය දෙන තැන නැහැ නේද? අපිට දෙන්න බැරි නම් අපි දෙන තැන නැත්තම් මොකටද අපි ගන්න තැන ඉන්නේ? එහෙනම් අනිත් අයගෙන් ගන්නකොට ඒක හොඳයි නම් ඇයි ඒ හොඳේ තවත් කෙනෙකුට ලැබෙන්න අපි ඒක ලබා දෙන්නේ නැත්තේ? මිනිස්සු අපට යාපත් ලෙස කතා කරනවට අපි කැමති, ඇයි ඒ යාපත් කතාව තවත් කෙනෙකුට අපි දෙන්නේ නැත්තේ? මිනිස්සු අපට ප්‍රශංසා කරනවට අපි කැමති, ඒ මෛත්‍රිය ලබන්න කැමති, ඇයි අපි මිනිස්සුන්ගේ ಗುಣකතන කරලා ප්‍රශංසාව අපි ඒගොල්ලන්ට දෙන්නේ නැත්තේ? මිනිස්සු යාපත් දේවල් අපට කරනවට අපි කැමති, ඒ මෛත්‍රිය අනුකම්පාව ලබන්න අපි කැමති, ඇයි අපි මිනිසුන්ට යාපත් දේවල් කරන්නේ නැත්තේ? අපි කපටිකම් කරන්නේ ඇයි? මිනිසුන්ගේ ජීවිත යාපත් ජීවිත කෙලසන්නේ ඇයි? අනුන්ගේ ජීවිතවල පෞල් ජීවිතවල කඩාකප්පල් කරන්නේ ඇයි? එහෙනම් අපේ ජීවිතය යාපත් වෙන්න ඕනේ, අපේ දරුවෝ සන්තෝෂයෙන් ඉන්න ඕනේ, අපි පෝසත් වෙලා ඉන්න ඕනේ කියන ඒ මෛත්‍රිය අපි ලබනවා. හැබැයි තවත් කෙනෙකුට ඒක ලැබිලා තියෙනවා නම් ඒක කෙලසනවා. ඒ කියන්නේ අපි අනිත් අයට මෛත්‍රිය දෙන්නේ නැහැ. මේ ලෝකයේ සෑම මොහොතක් ගානේ අපි මෛත්‍රිය ලැබමින් සිටිනවා, මෛත්‍රිය විඳින්න සිටිනවා. නමුත් කිසිම මොහතක අපි මෛත්‍රිය මේ ලෝකෙට ලබා දෙන්න ඕනේ කියන ඒ ධර්මතාවය අපි ස්පර්ශ කළාද? ගස්කොළන් කපලා ලී ඉරලා අපට ඕන විදිහට තට්ටු ගෙවල් අදා ගන්නවා, අපට ඕන තරම් බඩු බායි රාදී උපකරණ හැම එකක්ම හදනවා. හැබැයි ඒ හැම දෙයක් තුළින්ම අපගේ යහපත, අපගේ පැවැත්ම නේද අපි හදන්නේ? හැබැයි විශ්වයේ පැවැත්මට අපි පැලයක් හිටවනවද? කිසිම අනුකම්පාවක් නැහැ. හැබැයි ඒ ගස්කොළන් නැත්තම් මේ ලෝකෙම නැහැ, වර්ෂාවක් නැහැ, ප්‍රාණ වායුවක් නිස්පාදනය වෙන්නේ නැහැ. ගසකින් ජීවිත කාලය පුරාවටම වෙන සේවාව මේ ලෝකේ මිනිසෙකින් වෙන්නේ නැහැ. එහෙනම් විඥානයක් නැතුව මේ ගසක් මේ ලෝක සත්‍ය කරයි මේ තරම් මෛත්‍රිය පානවා නම් අපි විඥානයක් තියෙන සලායතන තියෙන අපි මොනතරම් මෛත්‍රිය මේ ලෝකෙට දිය යුතුද? අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි දන්නේ නැහැ අපි මොකද්ද මේ කරන්නේ කියන එක පිළිබඳව. මෛත්‍රිය කියන ඒ ධර්මතාවයට අනුව බලනකොට අපි බැනුම් ආනවා, නින්දාවට ලක් වෙනවා, අපි ලෙඩ වෙනවා. ඒ හැම මොහොතක් ගානේ අපි විශ්වයෙන් මෛත්‍රියක් ලබනවා. එහෙනම් මිනිස්සු අපට බහිනවා, ඒක මෛත්‍රියද? ඔව්. මොකද්ද මෛත්‍රිය? ඒ බැනුන් තුලින් අපගේ සිත ශක්තිමත් වෙන්නේ නැද්ද? බැනුන් ඇහෙනකොට අපගේ අකුසල ගෙවෙන්නේ නැද්ද? එහෙනම් මෛත්‍රිය තමයි මේ පාන්නේ. මොනවද මෛත්‍රිය? අනේ මේ සංසාරයේ මේ මිනිස්සු තව කොච්චර කාලයක් ඉපදෙන්නද? මේ කුසල් අකුසල් ටික ගෙවා ගන්න බැරුව මේගොල්ලෝ හරියට දුක් විඳිනවා. ඒ නිසා මිනිස්සු ආවිල්ලා අපට ගහලා බැනලා නිନ୍ଦා අපාස කරලා අපේ අකුසල් ටික ගෙවන්න උදව් කරනවා. ඒ හැම සතුරාගෙන්ම අපට ලැබෙන්නේ මෛත්‍රියන්. මෙච්චර කාලයක් අපි ඉතාලගෙන හිටියා සතුරෝ අපට සතුරුකම් කරති නෑ, සතුරෝ අපට මෛත්‍රිය කරති. එහෙනම් මගේ භාර්යාව පෑරගෙන ගියේ, මගේ ස්වාමි පුරුෂයා පෑරගෙන ගියේ, ඒවත් මෛත්‍රියද? ඔව්. මේ ලෝකේ බැඳීම් වලින් කඩන්ඩ අපට මෛත්‍රියක් නෙමෙයිද දුන්නේ? අපේ යුතුයකම් වගකීම් වල සම්පූර්ණ අයිතිය අරගෙන අපේ වගකීම් ටික ජීවිත කාලෙම අරගෙන අපිව නිදහස් කළා. ඒක මහා කරුණාවේ මෛත්‍රියක් නෙමෙයිද? අපේ දේපල ටික ගත්තා, ඒකත් මෛත්‍රියද? ඔව්. ඒක මෛත්‍රිය නෙමෙයි නම් මොකද්ද? එහෙනම් කවදාරි දවසක අපි මැරෙනකොට මේවා දාලා යනවා. ගොඩනැගිලි කරේ තියාගෙන ගිය මිනිස්සු ඉන්නවද? මේ මුදල් නෝට්ටු ටික පෝරවුරේක දාලා බැඳලා ඒක ඔළුවේ තියාගෙන ගිය මිනිස්සෙක් ඉන්නවද? රත්තරන් ටික පෙට්ටියක දාලා අරගෙන ගිය මිනිස්සෙක් ඉන්නවද? එහෙනම් කවදාරි දවසක අපට අත්හැර ගන්න බැරි වුණොත් මරණංචක මොහොතේදී අපට අත්හැර ගන්න බැරුව අපි විරසක වෙලා විශාල කම්පාවටපත් වෙලා චුතිසිතට අනුව පෙරේතෙක් වෙලා භූතෙක් වෙලා තෝදෙය සිටානෝ වාගේ ඒ ගෙදර බල්ලෙක් වෙලා ඉපදුනොත් එහෙනම් අපට ඕනතරම් ආයස කාලයේ තියෙද්දි ඒගොල්ලෝ ඇවිල්ලා අපේ ගොඩනැගිලි පෑරගෙන අපේ ගෙවල් දොරවල් අයිති කරගෙන ඉඩම් බලාත්කාරයෙන් අරගෙන එදා අවසාන මොහොතේ අත්තර ගන්න බැරුව දඟලන ඒ දඟලිල්ල දැන් අපට දෙනවා. දැන් ඕනතරම් කාලේ තින ඉත හදා ගන්න. කවදරි නැති වෙනවා. දැන් මේක නැති වුණා. විනාඩි දෙකක් තුනක් තිබුණා තදා ගන්න බෑ. දැන් අවුරුදු ගාණක් තියෙනවා. කොමරි මේ අයිමි වීම හදා ගන්න, සිත සනස ගන්න, මේවා අත්තරයා කියන මානසිකත්වයට පත් වෙන්න. දැන් මහා කරුණාවේ මෛත්‍රියක් නෙමෙයිද මේක? ඒ හැම මොහොතක් ගානේ හැම දෙයක් තුලින් අපට මෛත්‍රිය ලැබෙනවා මේ ලෝකේ. සිසිල් සුළඟ අපට වදිනකොට ඒ සුවය දැනෙනකොට තපස්වරුන්ට මොනතරම් මෛත්‍රියක් මේ සුළඟෙන් ලැබෙනවද? හැබැයි අපි වචනයකින්වත් මිනිස්සේ සනසන්න කැමති නැ, පොල්ලෙන් ගැව්වා වාගේ කතා කරන්නේ. එහෙනම් අපි පුරුදු වෙලා ඉන්නේ මෛත්‍රිය ලබන්න, මෛත්‍රිය දෙන්න අපි දක්ෂ වෙලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අපි හැම මොහොතක් ගානේ මෛත්‍රිය දෙන්නට අපි පුරුදු වෙන්න ඕනේ. මේක කමටහනක්. අපි දන්නවා තපස්වරු තපස් රකින්නකොට ඒගොල්ලෝ ප්‍රත්‍යක්ෂ කරගෙන ජීවත් වෙන ධර්මතාවය තියෙනවා. මොකද්ද? මේ ලෝකේ හැම තැනම තියෙන්නේ මෛත්‍රිය පමණයි. ගස්කොළන් අපට මෛත්‍රිය කරන නිසා තමයි අපි ජීවත් වෙන්නේ. වැස්ස මෛත්‍රිය කරන නිසා තමයි මා පොළව පවතින්නේ, හැමෝටම ආහාර ලැබෙන්නේ. සියලු සත්‍යයන්ගේ මෛත්‍රිය නිසා තමයි අද අපට පැවැත්ම තියෙන්නේ. නැත්තම් විලිවා ගන්න ඇඳුම් කැල්ල කොහෙද? පිණ්ඩපාත යන පාත්‍රේ පවතින් අපිටම උණු කරලා හදා ගන්න වෙනව නේද? සරපුව අපිටම හදා ගන්න වෙන්නේ නැද්ද? සෑම බඩමුට්ටුවක්ම අපටම නිර්මාණය කර ගන්න වෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ හැම කෙනෙකුගේම මෛත්‍රිය නිසා තමයි අද මං ජීවත් වෙන්නේ. මේ සතරමා භූතයාගේ මෛත්‍රිය නිසා තමයි හදත් මම මිය පරලෝ යන්න නැතුව ජීවතුන් අතර ඉන්නේ. මේක ඒ අය හැමෝම නිතරම සීකරනවා. අද අපි පොරවන සිවුර දිහා දකිනකොට කවුරු විවාද දන්නේ, මේකට නූල් කවුරු හැදුවද දන්නේ, මොන ආයතනෙන් හැදුවද දන්නේ. ඒ සියලුම දහස් ගානක මාංශය නිසා අද මම විලි වාගෙන යනවා. නැත්තම් මම අද රෙදි නැතුව මගේ විලි ලැජ්ජාවේ මම මොනතරම් විඩාවට අපහසුතාවයට පත් වෙනවද? අද මම මේතරම් පිළිවෙලට මිනිස් ඉදිරියේ ලැජ්ජාවෙන් බේරිලා ඉන්නවනම් ඒක දහස් ගාණක් එකතු වෙලා මං කෙරේ දරපෝ මෛත්‍රිය නෙමෙයිද? අපි හැමෝම පින්දපාත යනකොට අපට ලැබෙන දාන විතරයි අපි දන්නේ. අද බටු හම්බ වුණා, පරිප්පු හම්බ වුණා, කෙසල් ගෙඩියක් හම්බ වුණායි කියලා අපි එම නාම රූපවලින් ලෝක දාගෙන නඩත්තු කරනවා. එක බත් ඇටයක් අරගෙන කල්පනා කරලා බලන්න මේක මොනතරම් මේ ලෝකයේ මිනිස්සු මාන්සි වෙලා වේස වෙලාද අපට ඒක ලබා දුන්නේ. ඒ බිත්තර වී ඇතිවෙච්ච දවසේ ඉඳලාම ඒවා පරිස්සම් කරලා ඒවා ආනයනය කරලා ඒවා අපනයනය කරලා ඒවා ගොවියන්ට බෙදා දීලා ඒවා ගොවි සංවිධාන හරහා ලැබිලා ආලා වපුරලා ඒවා සත්තුන්ගෙන් පරිස්සම් කරලා ඒවා පස්සවල කපලා පාගලා ඒවා පිළිවෙලට හාල් කරලා ඒවා කඩවල් වලින් ඒ අවශ්‍ය තැනට ඒවා ලබා දීලා උයලා බත් කරලා අතට ලැබෙන්න මොනතරම් මිනිසු කණ්ඩායමක් පිටිපස්සෙන් ඉන්නවද? එක බත් ඇටයක් අපට ලබා දෙන්න දසදාසක් මිනිස්සු වේශමාංශ වෙලා තියෙනවා. ඒ හැමෝගෙම දහඩියේ මහා කරුණාව දයාව තමයි මේ බත් ඇටය. එහෙනම් මේ පාත්‍රය පුරාවටම ලැබිලා තියෙන සෑම දාහනයක්ම ව්‍යංජනයක්ම පිටිපස්සේ මොනතරම් මිනිසුන්ගේ මෛත්‍රිය මන් ලබනවද? එහෙනම් ඒ දාහනේ වළඳලා ඒ මෛත්‍රිය මේ ලෝකෙට මම පූජා කරනවා නම් ඒ ලෝක සත්‍යයට මගෙන් ඒ මෛත්‍රිය ලැබෙනවා නම් තමයි මම ඒ ණය නිදාස් වෙන්නේ. නැත්තම් කවදාවත් ඒ ණය ගෙවන්න හම්බෙන්නේ නැහැ. එහෙනම් අද අපි ලෝකේ ඉපදිලා අනන්ත අප්‍රමාණ ණයකාරයෝ වෙලා මේ පරිභෝජනය කරන හැම දෙයක් තුළින්ම ණයකාරයෝ වෙලා ඇයි හැම දෙයක්ම අපි පරිභෝජනය කිරීම තුළින් අපි කෙලෙස් හදනවා නම් මේවා අපේ කියලා අයිතිවාසිකම් කියනවා නම් මේ හැම දෙයක්ම විනාශ වෙනවා කියලා දැනගෙනත් අපි ඒවා අත්හරින්න නැතුව අල්ලාගෙන පොරබදිනවා නම් ඒ හැම දෙයක් තුළින්ම අපේ ණය පොලි වෙලා තව තවත් ණයකාරයෝ වෙනවා. මේ හැම දෙයක්ම අපිට මෛත්‍රිය වශයෙන් ලැබුණා නම් අපි ඒ අයට කරන මෛත්‍රිය තමයි ඒ සියලුම දෙනා මාන්සියලා අපට මේ දේවල් ලබා දුන්නා. අපි යාපත පිණිස ඒක පරිභෝජනය කරලා ඒ මෛත්‍රිය ඒගොල්ලන්ට නැවත දෙනවා. නිවීම පිණිස පරිභෝජනය කළාම යහපත පිණිස පරිභෝජනය කළාම ධර්මයේ උදෙසා ආර්ය කටයුතු උදෙසා පරිභෝජනය කළාම ඒ ණය එතනම ඉවරයි. පවත්ම පිනිස පත්‍ය පිනිස පරිභෝජනය කළාම ඒ ණය තව තවත් වැඩි වෙනවා. එහෙනම් අපේ ජීවිතවල මේ පේන හැම දෙයක් තුළින් අපි මෛත්‍රියක් නෙමෙයිද ලබන්නේ? අපි දකිනවා මේ සම්මා දිට්ඨිය කියලා එකකින්. හැබැයි මේ දකින හැම දෙයක් තුළින්ම යම්කිසි ධර්මයක් අපට පේනවා. මොකද්ද මේවා ඇති වෙලා පැවතිලා මේවා ජීර්ණේ වෙලා දිරාපත් වෙලා විනාශ වෙලා යනවා? දැන් මේ සතරමා නිමිති පෙන්නුවේ මේ ගස්කොළන් නේද? දලුදාපු කොළ, මෝරච්ච කොළ, ඒ ඉදිච්ච කොළ, වේලිච්ච කොළ, බාගෙට දිරච්ච පොළවේ තියෙන කොළ, දැන් මේ සේරම කොළ ටික එකතු වෙලා සතරමා නිමිති පෙන්නුවා නම් මේ ගස්කොළන් අපිට මහා කරුණාවෙන් සතරමා නිමිති පෙන්නුවා නේද? ගස්කොළන් වලින් ඒ මෛත්‍රිය අපි ලැබුවා. එහෙනම් මේ සෑම ධර්මකාරණාවක්ම මේ සෑම නාම රූපයකින් අපි ලබනකොට අපි ඒ නාම රූපවලින් මේ මෛත්‍රියක් ලබන්නේ ඇයි? අපිට සසරෙන් එතර වෙන්න ඒගොල්ලෝ කරන මෛත්‍රියක් ඒක. හැම චලනයක් තුළින්ම අපි මෛත්‍රියක් ලබනවා. හැබැයි ඒ මෛත්‍රිය අපි ඒ අයට දෙන්නේ නැහැ. සෑම මොහොතක් ගානේ අපි මේ මෛත්‍රිය තුළින් නිවෙනවා නම් අපි හාරියවරු බවට පොඩ පොඩ අපේ මාර්ගඵලවලට අපි පත් වෙනවා නම් ඒ හැම දෙයක් තුළින්ම අපිත් මේ ලෝකෙට මේ මෛත්‍රිය ලබා දෙනවා. ගස්කොළන් හැම එකක්ම මේ ලෝක සත්‍යයේ ජීවිතයේ පිණිස මුළු ජීවිත කාලය පුරා මේගොල්ලෝ කැප වෙනවා. වර්ෂාව ලැබෙන්නේ ඒගොල්ල නිසා, වායුව පිරිසිදු වෙන්නේ ඒගොල්ල නිසා, ප්‍රාණවායුව ඇදෙන්නේ ඒගොල්ල නිසා. අපි මොනවද කරන්නේ? ජීවිත කාලේ මේ ප්‍රාණවායුව ආස්වාස කරගෙන රටේම මිනිසුන්ට බැන බැන දොස් කිය කිය ඕපදූප කතා කරගෙන අනිත් අයට නිින්දා අපාස කරගෙන අර ගස්ගල් වලට වඩා නීච තත්ත්වයට පත් වෙලා නැද්ද? අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අඩුපාඩු. අපි මේ ලෝක සත්‍යයට මෛත්‍රිය ලබා දෙන්නේ නැහැ. අපි මේ ලෝකයේ කිසිම කෙනෙකුට මෛත්‍රිය ලබා දෙන්න දක්ෂ වුණේ නැහැ. මේ දුර්වලකම් අඩුපාඩු අපි හදා ගන්නට ඕනේ. අපේ ජීවිතවල අපි මේ ඇහෙන සෑම ශබ්දයක් තුළින් අපි මෛත්‍රිය ලබනවා. ධර්මකාරණාව ශ්‍රවණය වෙන හැම මොහොතෙම අපට යහපතක් වෙන්නේ නැද්ද? එහෙනම් ඒ ඇසිච්ච දේ අපට මෛත්‍රියක් නේද? ශබ්දේ පවා අපට මෛත්‍රී කරනවා අපට නිවෙන්න. රූප පවා අපට මෛත්‍රී කරනවා අපට නිවෙන්න. රස පවා අපට මෛත්‍රී කරනවා හැලීමෙන්, ගැටීමෙන්, කෑදරකමෙන්, කෑමවලට ලොල්කමෙන් අපට මිදෙන්න. සෑම චෛතසිකයක්ම ඒ නිසා අට ගන්න අවබෝධයක්ම අපට මෛත්‍රී කරනවා සසරෙන් එතර වෙන්න. හැම තප්පරයක් ගානේ අපි මේ විශ්වයේ මෛත්‍රිය ලබමු. හැම මොහොතක් ගානේ එහෙ මෛත්‍රිය තුල ජීවත් වෙමු. නමුත් මේ ලෝකෙට අපි මෛත්‍රිය දෙන අවස්ථා ආරම් බලන්න හැම තිස්සෙම කුමන්ත්‍රණයක් නෙමෙයිද කරන්නේ, කපටිකමක් නෙමෙයිද කරන්නේ, අනිත්‍යගේ පෞල් ජීවිත විනාශ කරන්න නෙමෙයිද අපි හදන්නේ, හැම මොහොතෙම අනිත්‍යගේ තලලා පෙරලා පෝසත් වෙන්න නෙමෙයිද මේ හදන්නේ. මෙච්චර මෛත්‍රියක් අපි දවසකට මේ ලෝකෙන් ලබනවා නම්, මේ විශ්වයෙන් ලබනවා නම් ඊට වඩා දෙගුණයක් අපි දෙන්නට ඕනේ. හැබැයි ඒකෙන් 100 ගුණයක්වත් අපි දෙන්නේ නැත්නම් අපි මොනතරම් තිරිසන් වාගේද මේ ලෝකේ ජීවත් වෙලා තියෙන්නේ? අපි අසත්පුරුෂයෝ කියන එක දැනටමත් ඔප්පු වෙලා නේද? එහෙනම් අපි මේ ලෝක සත්‍යයට දෙන මෛත්‍රිය තමයි අපි මේ ලබන හැම දෙයක්ලින්ම අපේ නිවීමට කටයුතු කරනවා. අපි මේ අසකන දිව නාසය සමසිතෙන් අපි ගනුදෙනු කරන හැම මොහොතක් ගානේ අනිත්‍යයට මෛත්‍රිය දෙනවා. මේ ලෝක සත්‍ය කරේ මෛත්‍රියෙන් දකින්නට ඕනේ. අපට වෙන යහපත හයාපත දෙකම මෛත්‍රියෙන් දකින්නට ඕනේ. ඇයෙන සියල්ලම අපේ මෛත්‍රිය ලෙස අපි ශ්‍රවණය කරන්නට ඕනේ. අපිට ස්පර්ශ වෙන හැම දෙයක් තුළම අපේ මෛත්‍රිය අපි ස්පර්ශ කරන්නට ඕනේ. අපට ලැබෙන හැම දෙයක් තුළම අපිට මෛත්‍රියක් ලැබෙනවා. අපට නොලැබෙන හැම දෙයක් තුළම මෛත්‍රියක් ලැබෙනවා. ඒ හැම දෙයක් තුළම අපට යාපතක් තියෙනවා. එහෙනම් මේ ලෝකේ හැම දෙයක් තුළම ඒ මෛත්‍රිය සැඟවිලා තියෙනවා. ඒක අපි දකින්නේ නැහැ. එහෙනම් මේ ලෝකේ සෑම දෙයක් තුළම නිර්මාණය මොකද්ද කියලා බැලුවාම හැම නාම රූපයක්ම නිර්මාණය වෙලා තින්නේ මෛත්‍රිය උපයෝගී කොටගෙන. ඒ හැම දෙයක් තුළම නිවීමේ පණිවිඩය තියෙනවා. ඒ නිවීමේ පණිවිඩය තමයි අපි ලබන මෛත්‍රිය. එනම් මේ ලෝකේ හැම දෙයක් තුළම අපි ඒක ලබනවා. ඇයි හැම දෙයකම අපි ඒක ලබා දෙන්නේ නැත්තේ? සමහර විට අපි පාවිච්චි කරන බඩමුට්ටු පොලේ ගන්න නැද්ද? රූප වාහිනිය බලාගෙන ඉන්නවා, මැච් එක පෙරදුනාද අරන් පොලේ ගැව්වා. අපේ යතුරු පැදිය ස්ටාර්ට් කරනවා ඒක ස්ටාර්ට් වෙන්නේ නැහැ. තරාගිල එක බිම පෙරලලා ගිනි තියන්නේ නැද්ද? සමහර වෙලාවට කලබලයට තරහගිල්ල ඇවිල්ලා කමිසේ ගලවනවා, බොත්තම පැටලිලා බොත්තම කඩලා ඉරලා සමි කමිසේ විසි කරන්නේ නැද්ද? ඇයි මෙච්චර තරහා? මේ පාර දිගේ ඇතම්ම ගහනක් ආවා, මේ කමිසේ නේද අපේ විලි වාගෙන ආවේ, අපේ පතිවත රැකගෙන ආවේ. බලන්න මේ විඥානයක් නැති මේ රෙදි කැල්ල අපිට මොනතරම් අනුකම්පාවක් කළාද? ගෙදරට ආවා, පණිවිඩයක් ඇවුනා, තරහා ගියා, කමිසේ ඉරලා විසි කරනවා. අර විලිවාගෙන ආපු කමිසෙට රෙදි කැල්ලට කිසිම මෛත්‍රියක් අපි දැක්ුවේ නැහනේ. සමහර වෙලාවට අපි සපත්තු දෙකක් සරප්පු දෙකක් දාගෙන ඉන්නවා, බැරි වෙලාවත් මොනාරි තරහාසහිත දෙයක් ඇවුනාම අර එක සපත්තුවක් උතුරට විසි කරනවා, එකක් දකුණට විසි කරනවා. මොකද්ද? තරහා වැඩි. අබැයි මේ ඇතම්ම ගාන කකුලට කට්ටක් වැනෙන්නේ නැතුව, අපගේ පාද ගල්වල වැටිලා වැදිලා නියපොතු ගැලවෙන්නේ නැතුව, ආරක්ෂිතව ගෙනාවා මොනතරම් මේ සපත්තු දෙක සරප්පු දෙක අපට මෛත්‍රියක් කළාද? විඥානයක් නැති භෞතික වස්තුවෙන් ඒ තරම් මෛත්‍රියක් ලැබුවා? අර පණිවිඩය නිසා එක පොලේ ගැව්වේ නැද්ද? ඇයි මෙච්චර තරහා කියලා බැලුවාම අපි මේ ලෝකේ ලබන මෛත්‍රිය මොකද්ද කියලා අපිට දැනিলা නෑ. අපි මෛත්‍රිය ලබනවා කියන එක අපි දන්නේ නෑ. හැම මොහොතක් ගානේ අපි මේ ජීවතුන් අතර ඉන්නව නම් මැරිලා නැත්තම් ඒ කියන්නේ මේ වායුවේ මෛත්‍රිය නිසා නෙමෙයිද? ප්‍රාණවායුව අපට දෙන එක තප්පරයක් නැවතුවා නම් විනාඩි 5න් ලෝකෙම ඉවරයි නේද? කිසිම සත්‍ය කුරුල්ලේ කිසිම ජීවියෙක් මේ ලෝකේ ජීවත් වෙන්නේ නැහැ. හැමෝගෙම කතන්දරේ ඉවරයි. එහෙනම් අද මේ ජීවත් වෙලා ඉන්නේ මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට පවා අපි මේ ජීවත් වෙලා ඉන්නව නම් තාම පණ තියෙනව නම් හතපය අල්ලලා බලන්න මැරිලා නැහැ, පණ තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රාණ වායුවේ තියෙන මෛත්‍රිය නිසා මේ ජීවත් වෙන්නේ. එහෙනම් ලෝක සත්‍යයට යම්කිසි පණිවිඩයක් ලැබෙනවා නම්, නිර්වාණ ධර්මයක් ලැබෙනවා නම් ඒකත් මෛත්‍රිය නිසා නෙමෙයිද? මම නිවුනොත් ඇති, මම අවබෝධ කරගත්තොත් ඇති, මම දුකෙන් එතර වුණොත් ඇති කියන ඒ වගේ පච්චේක බුදුහාමුදුරුගොල්ලෝ වාගේ මේ ලෝකේ හැම හාරිය ශ්‍රාවකෙක්ම හිතනවා නම් අද අවබෝධයේ නැති දැනුම නැති කිසිම කෙනෙකුට කමඨාන් ලැබෙන්නේ නැහැ, බණපදයක් කවදාවත් ඇහෙන්නේ නැහැ. එහෙනම් මේතරම් භාවනා ලැබෙනවා නම් කමඨාන් ලැබෙනවා නම් අපි හැමෝටම ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබෙනවා නම් ඒකත් ඒ ආර්යවරුන්ගේ තියෙන මහා කරුණාව මෛත්‍රිය අපි ලබනවා නෙමෙයිද? ධර්මයේ ශ්‍රවණය කරනකොට පවා ආර්යවරුන්ගේ මෛත්‍රිය ලබනවා. ඒ ලැබපු මෛත්‍රියට පින් සිද්ධ වෙන්න අපි ආර්ය ජාතිය ඉපදෙන්නේ නැහැ. එහෙනම් අපි මෛත්‍රිය ලබා දෙන්නේ නැහැ කියන එක නේද? එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි මෛත්‍රිය ලැබලා විතරක් මදි. අපි මෛත්‍රිය දෙනහය, මෛත්‍රිය අන් අයට බෙදනහය වශයෙන් ඉන්නට ඕනේ. අපි මේ ඇස් දෙකෙන් දකින හැම රූපයක් තුළම අපි මෛත්‍රියක් ලබනවා. ඇයි අපි නිවීමක් ලබන්නේ නැද්ද? අවබෝධයක් ලබන්නේ නැද්ද? මේ හැම දෙයක්ම සම්මා දිට්ඨියෙන් දකිනකොට අපි ක්‍රමානුකූලව නිවනට ලං වෙන්නේ නැද්ද? එහෙනම් මේ සෑම නාම රූපයක් තුළින් අපි මෛත්‍රියක් නිතරම ලබනවා නේද? අපගේ නිවීමට ඒගොල්ලෝ උදව් කරනවා නේද? අපගේ මාර්ගඵලවලට මේ නාම රූප උදව් කරනවා නේද? එහෙනම් මේ හැමතැනම අපි මෛත්‍රිය ලබනවා. හැම සබ්දයක් තුළින්ම, හැම වචනයක් තුළින්ම අපේ අඩුපාඩු අපි තේරුම් ගන්නවා. එහෙනම් තේරුම් ගන්න ඒ වචන අපට උදව් කරනවා නේද? ඒ හැම වචනයක් තුළින්ම අපි මේ මෛත්‍රිය ලබනවා නේද? හැම වචනයක් තුළින්ම අපගේ කර්මයක් ගෙවන්න ඒගොල්ලෝ අපට අනුකම්පා කරන්නේ නැද්ද? හැම භාණ්ඩයක් තුළින්ම අපි මේ මෛත්‍රිය ලබනවා. ඒ කුසලයේ ගෙවන්න, අකුසලයේ ගෙවන්න ඒ අවස්ථාවේ භාණ්ඩය තුළින් භෞතිකයේ තුළින් ලැබෙනවා නම් ඒක අපි ලබන මෛත්‍රියක් නෙමෙයිද? එනම මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ සතරමා භූතයන්ගෙන් නෙමෙයි මේ ලෝක සත්‍යයන්ගෙන් මෛත්‍රිය ලබනවා. අපි ගන්න සෑම බේසජ්‍යයක්ම තවත් කෙනේ මෛත්‍රියෙන් අදපු එකක් නෙමෙයිද? වෙදමාත්‍යා මෛත්‍රියෙන් තමයි ඔක්කොම හදලා දෙන්නේ. අනේ මේ මිනිස්සු සුවපත් වෙන්නට ඕනේ, නිදුක් නිරෝගී භාවයට පත් වෙන්නට ඕනේ කියන හදාස. එහෙනම් අපි ගන්න බේත්වල පවා මෛත්‍රිය අපට ලැබෙනවා. හැබැයි බේත් බීලා සනීපුණාම රටේ නැති අසත්පුරුෂ වැඩ නෙමෙයිද අපි කරන්නේ? එනම් මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපි මෛත්‍රිය මේ ලෝකිට ලබා දෙන්නට ඕනේ. ගස්කොළන් වලින් මෙච්චර මෛත්‍රියක් අපි ලබනවා. ඒ නිසා ගස්කොළන් විනාශ නොකර, ඒවා කපලා පුච්චලා, ඒ ස්වභාව ධර්මය විනාශ නොකර ඉන්නට අපි මෛත්‍රිය දක්වන්නට ඕනේ. වායුගෝලය අපට මේතර මෛත්‍රිය දක්වනවා. ඒක දුස්සිය කරන්නේ නැතුව, විනාශ කරන්නේ නැතුව ඉන්න ඒ මෛත්‍රිය අපි මේ භෞතිකයට දෙන්නට ඕනේ. ලෝක සත්‍යාගයේම මෛත්‍රිය නිසා හැම භාණ්ඩයක්ම ලැබිලා, ලෝකෙමෙන්න දසදාස මිනිසුන්ගේ මෛත්‍රිය කරුණාව නිසා අද මට ජීවිතයේ අවශ්‍ය හැම භාණ්ඩයක්ම, හැම දෙයක්ම ලැබිලා, එනං ඒ හැම දෙයක්ම නිවනට උපයෝගී කරගෙන, මාර්ගඵල නිවීම පිණිස, විමුක්තිය පිණිස උපයෝගී කරගෙන මමත් ඒ අයට අනුකම්පා කරන්නට ඕනේ. මගේ මෛත්‍රිය මං ඒ අයට මගේ මාර්ගඵල තුළින් ලබා දෙන්නට ඕනේ. මේක කමඨාණක් වශයෙන් වඩන්නට ඕනේ. හැම ධර්ම ශ්‍රවණයක් තුළින්ම අපට යහපතක් වෙනවා නම් ඒ හැම ධර්ම වචනයක්ම දේශනා කරපු දේශකයන් වහන්සේගෙන් මෛත්‍රිය නෙමෙයිද මේ ලබන්නේ? හැම අවබෝධයක් තුළින්ම, හැම සෛතසිකයක් තුළින්ම අපි මෛත්‍රිය ලබනවා. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයට අපිපත් වෙලා ඒ මෛත්‍රිය නැවත දෙන්නට ඕනේ. ඒ ශ්‍රවණය කරපු හැම ධර්මයක් තුළින්ම මාර්ගඵල ලබාගෙන ඒ මෛත්‍රිය නැවත අපි බාර දෙන්නට ඕනේ, පූජා කරන්නට ඕනේ. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානේ මේ ලෝක සත්‍යයටම අපි මෛත්‍රිය දෙන්නන් වශයෙන් ජීවත් වෙමු. මහා කරුණාවෙන් මේ ලෝකේ දියා බලමු. මේ ලෝකේ නිතරම මට යමක් ලැබෙනවා. හැබැයි මගෙන් ලෝකෙට මොකවත් ලැබෙන්නේ නැහැ. ඇයි? මම පෘතුජනයි. ඕනම වෙලාවක මේ සතරමා භූතයට මගෙන් ඉන්සා කරදර විය හැකි. ඕනම මොහොතක මේ ලෝක සත්‍යයට මගෙන් ඉන්සා කරදර විය හැකි. හේතුව මම පෘතුජනයි. මෙන්න මේ ධර්මතාවයේ තේරුම් අරගෙන අපි මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතක් ගානෙම අපිත් මෛත්‍රිය ලබා දෙමු. මේක කමඨාණක් වශයෙන් වඩමු. එහෙනම් මෛත්‍රිය කියන ධර්මතාවය තුළ අපි මෛත්‍රිය ලබන්නන් වශයෙන් මෙච්චර කාලයක් ජීවත් වුණා. හැම මොහොතක් ගානේ මේ විශ්වය පුරාවෙම අපි මෛත්‍රිය ලැබුවා. දැන් ඉඳලා අපි මෛත්‍රිය ලබා දෙමු. හැම සත්වයකටම මෛත්‍රිය ලබා දෙමු. හැම මොහොතක් ගානේ අපි ජීවත් වෙන, පරිභෝජනය කරන හැම දෙයක් තුළින්ම අපි ලැබපු මෛත්‍රිය නැවත අපි ලබා දෙන්නට කටයුතු කරමු. මේක කමඨාණක් වශයෙන් වඩමු. මේ විදියට වඩලා අපි ලබාපු මිනිසත් භවයේ හැම දෙයක් තුළින්ම අපි ලෝකෙට මෛත්‍රිය ලබා දෙනකොට මෛත්‍රිය කියලා කියන්නේ අපේ පාරමිතාව මෛත්‍රිය මුදු වෙන්න පුළුවන් නම් මෛත්‍රිය කමඨාණක් වශයෙන් වඩන අපට රාත් වෙන්න බැරි කමක් නැහැ. එහෙනම් මේ කමඨාණ වඩලා මෛත්‍රිය තුළින් හැම දෙයක්ම සම්මාවෙන් දැකලා හැම දෙය තුළම තියෙන වටිනාකම් අයින් කරලා හැම දෙයක්ම අපේ නිවීම පිණිස පාවිතා කරනකොට හැම දෙයක්ම නිවීම පිණිස ප්‍රයෝගික කරනකොට හැම දෙයක් තුළින්ම නිවීම පිණිස ශ්‍රවණය කරලා සිතලා කතා කරනකොට ඒ හැම දෙය තුළින්ම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. දන්නේම නැතුව මාර්ගඵල නිවන් අපට අවබෝධ වෙනවා. එහෙනම් මේ කමඨාන වඩලා මේ විදිහට අපි ලබාපු මිනිසත් භවයේ ජීවත් වෙලා අපි ලබන මෛත්‍රිය ඒ වගේම දෙගුණයකින් නැවත ලබා දීලා මේ ලබාපු මිනිසත් භවයේ මේ කමඨාන තුළින් රාත්‍රලා පිරිනිවන් පාන්නට මේ අවබෝධයේ කමඨාන තුළින් අපි හැමෝගෙම පිරිනිවීම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.